සියලුම පරීක්ෂණ කඩිනම්ම ඒ වගේම මේ ආරක්ෂණය කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. අපි යථා කාලයේදී ලැබෙන ප්‍රතිසම් වලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය පියවර අරගෙන ඒ සඳහා කටයුතු වලට යොමු වෙන පුළුවන් කියලා. අපි මේවා සාමාන්‍ය ක්‍රමයට විභාග කිරීමද බලාපොරොත්තු වෙන උසාවියක ස්වරූපයෙන් ඒ කාලය අපි මං හිතන්නේ ලබන සුමාන දෙක තුනක් ඇතුළත කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.